භගවතු වරහතු සම්යක් සම්බුද්ධ සරුවක් නිරාජෝත්තමයන් වහන්සේට සමනක් ලැබෙන සත් අසාධාරණ ඥානයි මේ සූත්‍ර පාඨයෙන් කියුනි. ලෝක ධාතුෙහි අසේ බුදුරජාණන් වහන්සේ නමකටවත් නොලැබෙන අග්‍රශ්‍රාවක මහාශ්‍රාවකාදී රහතන් වහන්සේලාටද නොලැබෙන සරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පමණක් ලැබෙන අසාධාරණ ඥාන හයක් තියෙනවා. මේ පිළිබඳ බෝවාරවල මේ සිල් පිරිස බණාලා ඇති අසෝදේ නැවත නැවත ඇතිමින් සුතමේ ඥානය ලැබෙනවා. ඒක නිසා මේ ධර්ම දේශනා වාරයේ සත්සාධාන ඥාන අතුරින් එකක් අපේ සිතින් හෝ පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. දින තුනක සීල භාවනා වැඩසටහනක් කරත්වෝ මේ සිල් පිරිස දැන් කිරුණු කලයක් වාගේ ශ්‍රද්ධාවෙන් නුවණින් ඉවසීමෙන් සීලයෙන් ඉරි ඉතිරි සිටින්නේ. ඒ කිරුණු කලයක් වාගේ කිරුණු සිත් ඇති මේ සින්නතුන්ට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ඥාන ධාතුවක් පිළිබඳව කියන දහම් කරුණු ඉතාම සුවසේ වැටේවා කියලා අපි පළමුවෙන් ප්‍රාර්ථනා කරමු. ධර්ම දේශනාව ධර්ම ශ්‍රවණය නිවන් දොරටු දෙකක්. නිවනට පිවිසීමේ දොරටු පහක් බුද්ධ ශාසනයේ තියෙනවා. පළමුවෙන් බණ ඇසීම, දෙවැන්නේ බණ දෙසීම, තුන්වැන්නේ ධර්ම සත්‍යයනාව, සතරවැන්නේ ධර්ම සම්මාර්ථනය, පස්වැන්නේ භාවනාව. ධර්ම ශ්‍රවණය ධර්ම දේශනාව නිවන් දොරටුවක් වන්නේ භාවනාවක් වැඩෙනසේ බණ ඇසීමෙන් බණ දෙසීමෙන්. බණ ඇසීම භාවනාවක් වන්නේ භාවනාවට වාඩි වුණා වගේම තන්පත් හයක් ඇති කරගෙන වටපිට උඩබිම නුඹලා අත්පා එහා මෙහා නොසොල්වා ඇති පියවත් නොසොල්වා සමාධිගත සිතින් මනස සලන් දීමෙන් ධර්ම ශ්‍රවණය භාවනාවේ සිනක් බවට සම්මෙනවා. දේශකයන් වහන්සේට ධර්මාසනාරූඪව අන්‍යෙහිට නොවේ කර්ම පාක්ෂිතේ දරාගෙන අදිස්ථාන පාක්ෂිතේ දරාගෙන සමන් දේශනා කරන ධම්පද කෙරෙහි මනා සිහියෙන් මනා නුවණින් අන්‍යෙහිට නොවේ වටපිට උඩබිම නොබලා අෂ්ඨ විකාර පාද විකාර නොදක්වා සමාධිගතව දේශනා කිරීමෙන් දේශකයන් වහන්සේට භාවනාවේ සිනක් ලැබේ. සමහර විට පිරුණු පාරමියට මේ දේශනා වෙන්න දේශකයන් වහන්සේට මාර්ගඵල නිවන් ලැබෙනවා. අපේ ලංකාවේ වැඩි සිටියා අතිශයින් ප්‍රසිද්ධ මහරහතන් වහන්සේ නමක් මලියේ මහදේව මහරහතන් වහන්සේ උපන්නේ කෑගල්ල ඉගෙන ගත්තේ වස්තරම උන්වහන්සේ ත්‍රිපිටක ධාරීව ධර්ම දේශනා වාරයක් සමිනියා. ඒ ධර්ම දේශනාවේදී ධර්මාසනාරූඪව වප්පර කසලස්සක් බොහෝ දවසේ එළි වෙනකන් ධර්ම දේශනාවක් කළා. දේශනානුසාරයෙන් තමන් වහන්සේම ධර්මාසනයේදී මහරහත් භාවයට පත් වුණා. මේ නිසා දේශකයන් වහන්සේ දෙද ධර්ම දේශනාව නිවනට පිළිදීමේ දොරටුවක්. සමහර විට ඒ ධර්ම දේශකයන් වහන්සේට ශ්‍රවණය කරන දින්නතුන්ටත් මේ මොහොතේ මඟඵල නිවන් නොලැබුණත් මතු අනාගතයේදී බුද්ධචිත්තඥ පුද්ගලයන් වශයෙන් රාත්‍රෝදී නම් පටන්ගේ බුද්ධචිත්තඥ පුද්ගලයන් වශයෙන් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් හෝ වෙනත් ශ්‍රාවකයන් වහන්සේ නමක් විසින් දේශනා කරන ධර්ම දේශනාවක මාතෘකා මාත්‍රයක් ඇසීමෙන් මඟඵල නිවන් සුව ලබන්නට හේතුන් හේතුය. එනිසා දැන් අප දෙපක්ෂය විසින් මේ විමුක්තාගන ශීර්ෂයක් නිවන් දොරටුවක් විවෘත කරගන්නවා කියන චිත්ත ප්‍රසාදය ඇති කරගෙන මේ ධර්මයේ දේශනා කරමු, මේ ධර්මයේ ශ්‍රවණය කරමු. එමගින් අපේ සන්තානවල සතර සතිපට්ඨාන ආදී සප්තිස් බෝධිපාක්ෂික ධර්ම නැදෙත්වා ඥාන විදර්ශනා මාර්ගඵල පිළිවෙලින් සතු අධිගම ඥානවලින් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා පිළිගවගෙන මේ ධර්ම දේශනාවට සමන් දෙමි. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඥාන සාගරයක්. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඥාන ප්‍රෝමණය කරන්නට ලෝකේ තවත් සරුවඥන් වහන්සේ නමක් ඇර සමතෙක් නැහැ. ඒ නමුත් ධර්මසේනාධිපති සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ධාමත්ම විශිෂ්ට බුද්ධ ගුණ දේශනාවන් පවත්වලා තිබෙනවා. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ තරම් බුදු ගුණ දේශනා කළ ශ්‍රාවකයන් වහන්සේ නමක් නැහැ. හේතුව සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රයි. පරිසම්විදා මග්ග පාළිය මානිද්දේශ පාළිය වෙන ග්‍රන්ථයන් කියවීමේදී පැහැදිලි වෙනවා. සූත්‍රාන්ත පිටකයේ තන්තන් වල තියෙන සූත්‍ර කොටස් අරගෙන පරිසම්විදා මග්ග පාළිය හා මානිද්දේශ පාළිය කුල්ලනිද්දේශ පාළිය දේශනා කළ තෙන් සාරිපුත්‍ර බහරහතන් වහන්සේ උනාසේගේ සංඥා අවසන්ය විදහා දැක්වෙන ඉතාම වැදගත් ග්‍රන්ථ දෙකක් මේ පරිසම්විදා මග්ග පාළිය සහ මානිද්දේශ පාළිය. එයින් දෙසත්ත්‍ය ඥාන ඥාන කතා නිර්දේශය ඇදෙට පරිසම්විදා මග්ග පාළිය මුලකම දැක්වෙනවා. අන්නේ දෙසත්ත්‍ය ඥාන විවරණය තමයි මේ සූත්‍ර පාඨය දැක්වෙන්නේ. ඉෂක් අසාධාරණ ඥාන මේ ශක්ත සාධාරණ ඥාන පමණක් නෙමෙයි. අනිත් සියලුම ඥාන ශ්‍රාවකයන් වහන්සේලාට ඒක දේශයකින් සාධාරණ වුණ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඊට වඩා සිය ගුණින් දහස් ගුණින් ලක්ෂ කෝටි ගුණින් අසංඛ්‍ය ගුණයකින් අසාමාන්ත ලෙස ඒ ඥාන ධාතුන්ගෙන් සමන්වාගත වෙයි. බුද්ධ බුද්ධ ඥාන නමින් අපේ දේශනාවේ සඳහන් වෙන බුද්ධ ඥාන 14ක් ඒ බුද්ධ ඥාන 14න් අටක් ශ්‍රාවක සාධාරණයි ශ්‍රාවකයන් වහන්සේලාට ලැබෙන. නමුත් ශ්‍රාවකයන් වහන්සේලාට ලැබෙන ඥාන අට ශ්‍රාවකයන් වහන්සේලාට ලැබෙන ඒකදේශයේ එක්තරා ප්‍රමාණයකින් පමණයි. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට ලැබෙන ඥාන අසාමාන්ත ඥාන හැටියට හඳුන්වන්නේ. දුක්ඛ ඥානං බුද්ධ ඥානං කියවම දුක්ඛ සත්‍ය පිළිබඳව ලැබෙන ඥානය බුද්ධ ඥානයක්. මේ දුක්ඛ සත්‍ය පිළිබඳව අවබෝධ ඥානය ශ්‍රාවකයන් වහන්සේලාට ලැබෙනවා. ශ්‍රාවකයන් වහන්සේලාට ලැබෙන දුක්ඛ ඥානය වඩා අසංකේත අප්‍රමේය ගුණයකින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දුක්ඛ ඥානය අසාමාන්තයි. මේ වගේ තමයි සෑම ඥාන ධාතුවක්ම සරුවඥන් වහන්සේලා ශ්‍රාවකයන් වහන්සේලාට සාධාරණ ඥාන වලිනුත් භාග්‍යවතුන් වහන්සේ අසාමාන්තයි. ශ්‍රාවකයන් වහන්සේලාට පසේ බුදුවරයන් වහන්සේලාට නොලැබෙන සාරාසංකේය කල්පලක්ෂ ගණන් සොනසාරසංකේය කල්පලක්ෂ ගණන් විෂයාසංක කල්පලක්ෂ ගණන් මුළුල්ලේ සාරණී සම්භාරණී කරලා ලෝතුරා බුදු වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පමණක් ලැබෙන ශ්‍රේෂ්ඨ ඥාන හයක් තමයි ඉෂ්ට අසාධාන ඥාන නම් හඳුන්වන්නේ. පළමුවෙන් ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානයි. දෙවන ආඥානසය ඥානය. තුන්වෙන් යමක ප්‍රාප්තියාමේ ඥානය. සතරවෙනි මහා කරුණා සමාපatti ඥානය. පස්වෙනි සරුවක්ිතා ඥානය සහ සයවෙනි අනාවරණ ඥානය. මම විශ්වාස කරනවා මේ ධන පිළිසේ සෑම දිනම මේ ඥාන හය අටපාඩමේ කියන්නේ දැන්. ඒ නිසා මේ ඥාන හය අපි නිතර නිතර කියවන්න තෝරන මෙහි කරන්න තෝරන බුදුරජාණන් වහන්සේ අඳින ගන්නට මේ ඥාන දාය අපි සෙම උපකාර වේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව නිම ආභෝධයක් ලැබෙන්න නම් මේ සත්අසහගාන ඥාන අපි තේරුම් කර ගන්නට ඕන. එසත් ඥාන කතාවේ අගඩ තියෙන මේ ඥාන අය පිළිබඳව විස්තර බොහොම පැහැදිලිව පරිසම්විදා මග්ගපාළියේ දැක්කේ. මේ පරිසම්විදා මග්ගපාළියේ කියවෙන ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානෙ පිළිබඳවයි දැන් මේ ධර්ම දේශනාව. කතමන් තථාගතස්ස ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥාන තථාගතයන් වහන්සේගේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානෙ නම් කවරේද? මේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ප්‍රශ්න කරන හැටි ඊළඟට ඒක විවරණය කරමින් විස්තර වදාහරලා තිබෙනවා. ඉද තථාගතෝ සත්‍යේ පස්සති අපරජක්කේ මහරජක්කේ සික්ඛින්ද්‍රියේ බුද්ධින්ද්‍රියේ ස්වාකාරේ ද්වාකාරේ සිවිඤ්ඤාපේ ග්‍රීඤ්ඤාපේ අප්පේ කච්චේ පරලෝක වජ්ජබය දස්සාවිනෝ අප්පේ කච්චේ නේ පරලෝක වජ්ජබය දස්සාවිනෝ. මේ සූත්‍ර පාඩය මාතෘකා පාඩයයි. මෙතන කියවෙනවා තථාගතයන් වහන්සේ මේ ලෝක ධාතුවේ සෑම සත්‍යයක්ම කොටස් පහකට බෙදලා නුවණින් දැක ගන්න. අල්ප රජස්ක මහ රජස්ක යුගලය, චිත්තින්ද්‍රිය මුචින්ද්‍රිය යුගලය, ස්වාකාර ද්වාකාර යුගලය, ශ්‍රීඥාපේ ද්විඥාපේ යුගලය සහ පරලෝක වජ්ජභය දස්සාමි නේ පරලෝක වජ්ජභය දස්සාමි යුගලය. යුගල වශයෙන් මෙතන තියෙනවා පහ, ප්‍රභේද වශයෙන් දහයක්. මේ කොටස් යුගල පහට සියලුම සත්‍යයන් බෙද බෙදා මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැකගන්න අවබෝධ කරගන්නවා. මේක තමයි ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානයේ මාතෘකාව. අපි පළමුවෙන් තේරුම් කරගන්න තෝරන ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානයේ තේරුම කටිය. ඉන්ද්‍රිය කියන්නේ කුමක්ද? පරෝපරියත්තේ කියන්නේ කුමක්ද? ඥානය කියන්නේ කුමක්ද කියලා අපි වෙන් කරගන්න තෝරන. ඥානය කියන්නේ මෙතන දර්ශනය. සබහ දර්ශනය නිවෙද දක්නා නුවණ. මේ සරුවක්යන් වහන්සේ තම අයත් ඥානය. අපේ సంతානයේ පහළ වෙනවා සෝබන ඡයිතසික 25. එයින් අග්‍රගාමී ඡයිතසිකය තමයි ප්‍රඥේන්ද්‍රය. ප්‍රඥා ඉන්ද්‍රිය ඡයිතසිකය. මේ ප්‍රඥා ඉන්ද්‍රිය ඡයිතසිකය තමයි මෙතන ඥානය කියලා හඳුන්වන්නේ. මේ ප්‍රඥා ඉන්ද්‍රිය නම් වූ ඡයිතසික ධර්මය ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව උස්පාත් බව මැන ගන්නවද? අන්නේ ඥානයට කියනවා ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානෙ කියලා. සර්වඥ සංතානයේ පහළවන්නා වූද එක්කත් ඥානයන්ගේ කරන ක්‍රියාවන් වෙන වෙන විවිධ ආකාරව තිබෙන. දීපජාතු ඥානයෙන් කරන්නේ ආලෝකයක් හේතුවලා ඒ ආලෝකයේ පැතිර පවත්නා ප්‍රදේශයෙන් මරණ උපදින සුගති දුගති යන කුසල අකුසල කරන ශෝභන අශෝභන ගති පැවතුම් ඇති සත්‍යං හා ද්‍රව්‍යං දැකීමයි. දෙයක් නොනින් කරන්නේ ඒ ආලෝකයක් පතුරවනවා තේජෝ කසින සමාපatti බලයෙන් හෝ ඕදාත කසින සමාපatti බලයෙන් හෝ ආලෝක කසින සමාපatti බලයෙන් ආලෝකයක් විහිදුවනවා. විහිදුවලා සත්‍ය පුද්ගලයන් හා අවශ්‍ය අවශ්‍ය ද්‍රව්‍යයන් උන්වහන්සේ දැකගන්න. මේක ගියස් මුන්නට තියෙන ආරම්භණයයි. పూర్වේ නිමාසානුස්මති ඥානින් කරින්නේ පෙරවිසු ආපදායන් දැලීම. අසවල් භවයි අසවල් නම් ගොත්තේ ජීවත් වුණා, අසවල් විදිය රූප සම්පත් ඇතුව ජීවත් වුණා, මේ විදිය ආහාර පාන ඇතුව ජීවත් වුණා, මේ විදිය කුසල් අකුසල් කරමින් ජීවත් වුණා, මෙච්චර ආයුෂයක් ඉඳලා එතනින් අසවල් කාලේ චිත වුණ අසවල් ගැන උපන්න ඉස්කන්ද පරම්පරා පිළිබඳ පූර්වය ආසභාවයන් දැකීම පමණයි උඹේ නිවාස ඥානයේ. ජීවගන්වනින් කරන්නේ ළඟ වූද, දුර වූද, සියුම් වූද, අවදානික වූද, දිව්‍ය වූද, මනුෂ්‍ය වූද සම්ප්‍රයන්ත්‍රණය කිරීම. සම්ප්‍රයන්ත්‍රණය කිරීමේ සමර්ථභාවය පමණයි ජීවගන්වනින් තිබෙන්නේ. බරචිත්ත විදාරණක් ඥානයෙන් කරන්නේ අනුන්ගේ සංතානවල චිත්ත සංතතිය දැල්. ඉරස් නුවන වගේම ප්‍රශ්නාලෝකයක් විහිදුවලා පුද්ගල සන්තාන වෙත උර්ජය වස්තුවට ආලෝකය විහිදුවලා උර්ජ රශ්නයකෙන වර්මය විග්‍රහ කරනවා, වර්මය නිවස්ථාපනය කරන වර්මය නිවස්ථාපනය කරලා චිත්ත සන්තතියල්ල ගන්නවා. චිතගෙන එක දිවසටවත් කියන දෙයක් නෙවෙයි. නම චිත උපදින පවතින වස්තු රූපය අල්වා ගැනීම ඒ පුද්ගල සන්තානයේ චිත්ත සන්තතිය අරමුණු කරගන්න පුළුවන්. සියාර මොන කරගෙන දැන් අසවල් කුජලයා මෙහි කුසල් සිතින් ඉන්නේ, මෙහි අකුසල් සිතින් ඉන්නේ, මෙහි ලෝභ සිතින් ඉන්නේ, මෙහි විදියට දේශ සිතකින් ඉන්නේ, මෙහි විදිය මෝහ සිතකින් ඉන්නේ. ආදී වශයෙන් මේ කුජලයා හිතන හිතන සිටිල්ල මේ විදියට දැක ගන්න සමර්ථ වෙන්නේ හේතු කර්ය ඥානෙහිවත් පරිචිත්ත විජානනඥා. මෙන්න මෙහෙම එක ඥාන ධාතුන් මේ කරන ක්‍රියාවලියක් තියෙනවා. එවගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සංතානයේ පහළ වෙනවා උජ්ජලයන්ගේ සංතානවල ඉන්ද්‍රියන් පිළිබඳව උස්පහත් බව තේරුම් ගන්නා ඥාන දර්ශනයක්. මෙන්න මේ ඥාන දර්ශනයේදී කියනවා ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය කියලා. එයින් මෙතන ඉන්ද්‍රිය කියන්නේ කුමක්ද අපි තේරුම් ගන්නට ඕනේ? ඉන්ද්‍රිය අක්කන් ඉන්ද්‍රියන් කියලා ව්‍යාකරණයේ සඳහන් වන්නේ ඉන්ද්‍රියට කියන්නේ අක්ෂය කියලා. එතකොට අක්ෂි කියන්නේ දැන් අපි ඇහැට තියෙනවනේ අක්ෂි කියලා. ඇහැට අක්ෂි කියනවා. ඇහැ ඉන්ද්‍රිය අපි සෑහට අක්ෂි කියනවා. ඒ වගේ තමයි අක්කන් ඉන්ද්‍රිය. යම් කිසි දෙයක් අරමුණු කර ගැනීමෙන් ඉසුරුමත් බවට කියනවා ඉන්ද්‍රියය. ඉන්නත්නම් කාරෝපීති ඉන්ද්‍රියක්. යමක් පිළිබඳව ඉසුරුමත් බවක් තියෙනවනම් ඒ ඉසුරුමත් බවට කියනවා ප්‍රධාන බවට කියනවා ඉන්ද්‍රියය. ඒ වගේ ඉන්ද්‍රිය ධාතු තියෙනවා අපේ සංතානවල 22ක්. ඒ 22ෙන් තුනක් ලෝකෝත්තරයි අනිත්‍යා ලෞකික ලෝකෝත්තර වශයෙන් බෙදා ගන්න කොටස් තියෙනවා. ඒ ඉන්ද්‍රිය දේශනාවන් අතර දැන් ආත්මික ඉන්ද්‍රිය කියලා කියනවා බාහිර ඉන්ද්‍රිය කියලා තියෙනවා. චක්ඛු සෝත කාන ජීව ආය මන කියලා කියනවා ඉන්ද්‍රිය හයක්. චක්ඛු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, කාන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය. ඊළඟට තියෙන අපේ సంతානිය බෝධිපාක්ෂික ධර්ම වශයෙන් ගන්න තව ඉන්ද්‍රිය පංචකයක්. එහෙම නැද සත් ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සත් ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය. මේවා බෝධිපාසුක මණ්ඩලයේ සිටි ඉන්ද්‍රිය ධර්ම පහයි. එතකොට දෙවිස ඉන්ද්‍රියන් අවලනකොට අර මුලින් සඳහන් කළාද චක් ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ඝාන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, ඉත් ඉන්ද්‍රිය, පුරිස ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය, සුඛ ඉන්ද්‍රිය, දුක් ඉන්ද්‍රිය, සෝමනස් ඉන්ද්‍රිය, දෝමනස් ඉන්ද්‍රිය, උපේක්ඛ ඉන්ද්‍රිය, සත් ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සත් ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, අනන්‍ය කල්යස්සාමික ඉන්ද්‍රිය, අනීන්ද්‍රිය, අන්‍යාතා ඉන්ද්‍රිය දෙන්නේ 22යි. එයි මගට කියවුණු තුන. අනන්‍ය කල්යස්සාමික ඉන්ද්‍රිය සෝවාන් මාර්ගඥාන. අනීන්ද්‍රිය සෝවාන් මාර්ගඥාන ඉහළ අරිහත් මාර්ගඥානය දක්වා මාර්ගඵල ඥාන 6. අන්‍යාතා ඉන්ද්‍රිය අරිහත් ඵල ඥාන. මේ තුන ලෝකෝත්තරයි. ඊළඟට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහ ලෞකික ලෝකෝත්තර දෙකටම සාධාරණයි. දැන් මෙතන යන්නේ ඉන්ද්‍රිය නම් මෙන්නනේ ශ්‍රද්ධා මේ පංචේන්ද්‍රිය ධර්ම. ශ්‍රද්ධා ඉන්ද්‍රිය පංචකයටම මෙතන කියන්නේ ඉන්ද්‍රිය කියලා. එතකොට ශ්‍රද්ධාව ඉන්ද්‍රිය නමින් හඳුන්වන්නේ අපේ සන්තානීය ප්‍රසාදයට පමුණුවන ධර්මයන් අතරින් ශ්‍රද්ධාව ප්‍රධානයි. ඒ නිසා මෙතන ඉන්ද්‍රිය නමින් හඳුන්වන්නේ තම තමාටයි කිසිම තම තමාටයි කටයුත්තේ ප්‍රධානත්වය දරනවා නම් ඒක තමයි ඉන්ද්‍රිය කියලා කියන්නේ. අපේ සරුවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් නමක් තියෙනවා ඉන්ද්‍රිය කියලා. ඉන්ද්‍රිය කියලා. සදේවකේ මෙච්චරේ ලෝකේ සමාරකේ සම්බ්‍රාහ්මකේ සස්සමන බ්‍රාහ්මණ්‍යා පජා තථාගතෝ ඉන්දෝ. තථාගතයන් වහන්සේ ඉන්ද්‍රිය කියලා. ඒක නිසා අපි නම කියනකොට මුනිඉන්ද්‍ර කියන්නේ. මුනිඉන්ද්‍ර කියනවා. සුගතේ ඉන්ද්‍රිය කියනවා. ඒ වගේම ඉන්ද්‍රිය භාව නම කපි භාවිතා කරන ඉන්ද්‍රිය. ඉන්ද්‍රජාන ප්‍රධාන මුනිවරයන් වහන්සේලාගේ ප්‍රධාන දරුවන් ශ්‍රේෂ්ඨ දරුවන් භාග්‍යවතුන් වහන්සේට මුනි ඉන්ද්‍ර කියලා. ඒ වගේම තම තමාට ඇති සතයෙත්ෙහි යම් යම් චිත්තචෛතසික ධර්මයක් හෝ රූප ධර්මයක් ප්‍රධාන වෙනවා නම් ඒකට කියනවා ඉන්ද්‍රිය කියලා. ඉන්දාර්ථේ නම් එක හඳුන්වනවා. දැන් ශක්‍රදේව රජුගේ දිවිලෝක දෙකකට නායකයි ප්‍රධාන. එනිසා ශක්‍ර දේවේන්ද්‍ර කියලා. දේවේන්ද්‍ර කියනවා ඉන්ද කියලා සක්දේව රජුට නමක් කියන්නේ ඒකයි. ඒ වගේම මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ධර්ම පංචකය දක්වනවා ප්‍රධානත්වය. මේ ප්‍රධානත්වයේ තියෙන ක්‍රම දෙකකට ප්‍රදේශ අධිපති, සර්වත්‍ර අධිපති කියලා. ප්‍රදේශ අධිපති කියන්නේ එක එක කොට්ටාස වලට නායකත්වය. සර්වත්‍ර අධිපති කියන්නේ සෑම තැනකටම නායක. ශක්ති රජුගේ වගේ. ශක්ති රජුරෝ නම් මුළු පොළොව තලයටම නායකයි අධිපති. ප්‍රදේශ රාජධානිවල ඉන්න එක එක රාජධානිවලට අධිපති. ඒ වගේ අපේ సంతානවල පාත්නවා ඡන්ද චිත්ත විරිය විමර්ශා කියලා ඉරිදිපාද හතර මේවාද කියන අධිපති ධර්ම කියලා මේවා සර්වත්‍ර අධිපති. සෑමතනතම නායකත්වයේ දරනවා මේ අධිපති ධර්ම හතර. ඒ අර මේ ඉන්ද්‍රිය දෙවිස්ස තම තමාට ඇති කිසිම තම තමාට ඇති කෘත්‍ය රතයෙහි ප්‍රධානත්වයක් කුසලක. ඉන්නේ ශ්‍රද්ධාව කියන්නේ සෝබන චෛතසික 25 එක. සෝබන සාධාරණ දානමින් එකක් ශ්‍රද්ධා. ශ්‍රද්ධා දිනක ධම්ම සංගමී ප්‍රකරණය හඳුන්වලා තිබෙන්නේ කතමාතස් අතනන්තස්මින් සමයේ සද්දින්ද්‍රයන් ඕති. යාතස්මින් සමයේ ශ්‍රද්ධා සන්තාන ඕකප්පන අභිප්‍රසාදෝ ශ්‍රද්ධා සද්දින්ද්‍රයන් ශ්‍රද්ධා බල ඉදන්තස්මින් සමයේ සද්දින්ද්‍රයන් ඕති. මේ සද්දින්ද්‍රිය පැහැදිලි කරන සූත්‍ර පාඨයක් අදාරෝපිතකෙ. යා සද්ධා කුමරුවන්ගේ ගුණ යම් අදා ගැනීමක් වේදනා සද්ධාන අදාන ආකාරයක් වේවා නම් එය ඕකප්පන කුමරුවන්ගේ ගුණ පැතිහෙතන පිළිතුවාගත් ස්ථිර සාධියමක් වේදනා නම් එය අජිත්ත සාධෝ කුමරුවන්ගේ ගුණ පිළිබඳව අපි සේන්න පැහැදීමක් නැත්නම් එය සද්ධා සංජින්ද්‍රයන් සිට පැහැදිලි ඉතුරුමත් බවක් නැත්නම් එය සද්ධා බලං අශ්‍රද්ධාවෙන් සොලවාගේ නැහැ කිසේ බලවත් වූ පැහැදීමක් මේ නම් එය ඉදන් තස්මේ සමේ සද්ධින්ද්‍රියන් හෝතේ මෙන්න කුසාචිතේ සෝභන සිතේ ඒ කාලේ පවත්නා සද්ධින්ද්‍රිය මේ සද්ධා කායසිකේ හඳුන් වූ සූත්‍ර පාඨය මේකට සද්ධා කියන්නේ ඇදහිම ඇදහිම කියනකොට ඥාන සම්ප්‍රයෝග ඇදහිම මේ සද්ධාවේ තේනවා අවස්ථා හයක් දෙවියන් සඳහන් කරන ලබන්නේ ඕකප්පන ලක්ෂණ සද්ධා. සද්ධාවේ අවස්ථා හය අපි තේරුම් කරගන්නට වටිනවා. සද්ධාන ලක්ෂණ සද්ධා, සම්පසාදන ලක්ෂණ සද්ධා, සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධා, ඕකප්පන සද්ධා, ආගම සද්ධා, අධිගම සද්ධා කියලා සද්ධාවේ අවස්ථා හයක් තියෙනවා. සද්ධාන ලක්ෂණ සද්ධා කියන්නේ කුමරුවන්ගේ ගුණය හදවතින් පිළිගන්න. මේක සද්ධාන ලක්ෂණ සද්ධා. සම්පසාදන ලක්ෂණ සද්ධා කියන්නේ සෑම කටයුත්තකදීම තුනුරුවන්ගේම ගුණ සිහිපත් කරගෙන කටයුතු කරන. අනගාතවත් දුක්ක් දුන්නසත් විපචාතාවත් තුනුරුවන්ගේ ගුණයම සිහි කර. ඉලක් ඇති ගැනීමක් අන්තරාවක් සංග්‍රහයක් ආවත් තුනුරුවන්ගේම ගුණ සිහි කර. සිතේ රාගයක් දේශයක් මෝහයක් ආවත් තුනුරුවන්ගේ ගුණ සිහි කරලා ඒහිත සනසවා ගන්නවා පහදවා ගන්නවා. ගොරවතුරට සුදුක ප්‍රසාදක මානීක රත්නේ දැමීමෙන් පොඩ අතර පැහැදින්න වගේ සිතේ කැළමීමක් නොසන්සුන් බවක් අසානයක් ආවානම් වෙන පිටක් හොයන්නට තුනුරුවන්ගේම ගුණේ ජීවිතක් කරලා එයින් හිතේ පැහැදීමක් ඇති කරගෙන සනසුමක් ලබා ගන්නවා නම් ඒකට කියනවා සම්පසාදන ලක්ෂණ සද්ධා කියලා. සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධා කියන්නේ ඊටත් බල සම්පන්න සද්ධා. දාන සීල භාවනාදී කවර විදිහේ ආගමික චාරිත්‍රයකට යොමු වුණත් වැස්සෙන්ටින්ෙන් අවමේෂණයෙන් මැසිමඳුරුවන්ගෙන් වැඩකින්ෙන් පිපාසෙන් රජසොර සතුරු ආදීන්ගෙන් අභ්‍යන්තර බාහිර කවර විදිහේ උපද්දරයක් ආවත් ඒවාට පස්සෙන් ආදී නොතබා තමා බලාපොරොත්තු වෙන ඒ ආගමික වදාවත් වල යෙදීමේ උද්යෝගින් මා ශ්‍රද්ධාවට කියනවා සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධාවිය. අට කතාවේ මේක හඳුන්වනවා. ගංගාවක් දෙබර තලා කරන වෙලාවේ එයා මෙහා යන්න දරුව බියුක ජනතාව දෙපීරේ රස්කකා සිටිද්දි නිර්භීත සූර වීර සංග්‍රාමජී යෝධේ යගදාවක් අරගෙන කැසපට දාගෙන ගඟදී දෙරෑ කරමින් මේ ජනයා බලාන සිටිද්දී ගොඩමගට යනවා ජනතාවේ ගොඩමගට බරනවා. මෙන්න මේ වාගේ දානශීල භාවනාවේ කුසලක්‍රියාවන්ට නිර්භීත ඉදිරිපත් වීමේ උද්යෝගීමත් බල සම්පන්න ශ්‍රද්ධාවට කියනවා සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධා කියල. බෝධිසත්ව චරිත වලින් මේවා අපට සොයා ගන්න තියෙන. කදිරංගාර ජාතක දේශනා වර්ණා නිදර්ශනයක්. බෝධිසම්භාර පුරමින් ආව බෝසතාණන් වහන්සේ කරා සිටු පුත්‍රයෙක් වෙලා කුඩා කල පටන් විශාල ධනයක් පත්වයා. දහස් ගණන් ජනයා ධන් ගන්නට කැරෙනවා. මේ අතර ගංගමාදන පර්වතයේ සතියක් නිරෝධ සමාපත්තිය වැඩි සිටි පසේ බුදුවරයන් වහන්සේ නම අත්මි දාසයෙන් නැතිඳ පාතයක් යෙදී. උනාසීදා දාන වැරදුනක් පිළිනුවම් පාත. ඒක නිසා වසවත් දීපුත්‍රයා 60 වෙනක් දිගපාල කිහිරි කිනියවරු වලක් නැවවා දානශාලාවට පසේ බුදුරජාණන් වහන්සේට අතර. දානීය ගන්ධ සමිනි දාස් ගණන් දුකී මගී අසරණ ජනතාව කෑගහන්න ගත්. නමුත් උදාන අධිෂ්ඨානයේ බෝධිසත්ව සිටුපුත්‍රයා දාන පාත්‍රයක් අතේ තබාගෙන හැන්දක් අනිත් අතෙන් අරගෙන මේ ගිනි අඟුරු ළඟට ආවා. කල්පනා කළා මේ ඉබේ නැරෙන්නට පාරමී පුරණවහට බාධා කරන මාර පාක්ෂිකයෝ දෙවි දේවතාවෝ ඉන්නවා. එන්නේ කෙනෙක් ඇද්ද මට දකින්න ලැබේවා කියලා හදදල බැලුවා. මේ සිටිවිසේ වසවත් දීපුත්‍රයා හිටියා. අසාසිකයා ඔබ කවුද? මම වසවර්ති දීපුත්‍රයා. මේ ගිනි අඟුරු ළඟම යන්නේ ඔබද? කොහොමනම්? මේ මොකටද? දාන වලක් ගන්න. උනාසේ අභියෝගයක් කළා. වසවර්ති දීපුත්‍රය බුදුරණී එක්කෙනෙක් නෙවෙයි 100,000 කවක් මගේ දානිය වලක් ගන්නට බෑ. මම දානිය දෙන්නේ නැති බලන්නයි. උනාසේ අදිස්ථාන කළා කුඩා කල පටන් මා නිති පන්සිය දැක්කා පොය 800 දැක්කා. අපමණ ධම්පින්කම් කළා, මෞඛ්‍යන් උපස්ථාන කළා, බණ ඇසුවා, බණ දේශනා කළා, පින් දුන්නා, පින් අනුමෝදන් වුණා. මේ සියල්ලම කෙලේ බව සම්පත් පතානගේ ලෝතුරා බුදුබා පතාමේක සත්‍යයි. මේ බුදුපසේ බුදුමහා රහතන් වහන්සේලා පහළෝ බව සත්‍යයි. මේ සත්‍ය අනුභව බලයෙන් ගිනිඅඟුරුවල මත ගිනිඅඟුරුවලක් ලැබේවා, ගිනිඅඟුරුවල මැද්දෙන් වැඩගෙන මේ දානේ දී ගන්නට ලැබේවා කියලා අදිස්ථාන කරගත්. පසේ බුදුරජාණන් වහන්සේ දහන්න ගාථාවකින් ආරාධනා කළා. සුමුණවට පිහිටවෙන තිංකචක්ක උත්තමයන් වහන්සේ, මම දන්නේ ගිනිඅඟුරුවල මැද්දෙන් පැනගෙන දාන දෙන්න වෙනවා. මගේ ඉස යටකුරු වෙන්න පුළුවන් ස්වාමීන්, පාවුඩු කුරු වෙන්න පුළුවන්. ඒ වෙලාවේ මට අනුග්‍රහ පිණිස මේ දානය පිළිගන්නසේ ගොහා කියලා පැන. බුදුම ආශ්චර්ය. උදාහසේ කවදාපා කිසිෙන්නේ මේ ගිනිඅඟුරුවල මැද්දෙන් ගිහින් දාන දී ගන්න පුළුවන් වේද? නමුත් උදාහසේ ආත්ම විශ්වාසයක් තිබුණ මම ජීවිතේ පරිත්‍යාග කරන මේ දානෙදී. උදාහසේ සසර කරගත්තා වූ පාරමී බලයත්, මේ උදාර ප්‍රතිපත්ති ගුණධර්ම බලයක් නිසා හිතක් හිතක් නැතනේ මහ පොළොවේ ගිනිඅඟුරුවල මැද්දෙන් රියසකක් තරම් විශාල නෙළුම් මලක් පහළ වුණා. උනාසේ පසනක් ප්‍රීතියෙන් තිනපින නෙළුම් මල උඩ රැඳීඳගෙන බලවත් ශ්‍රද්ධාවෙන් බුදුගාපතා දානේ පූජා කළා. බලානි සිටියාට අසීමිත සන්තෝෂයක් ඇවිත් ඔවුන් සාදුකාර දෙන්න පටන් ගත්තා. මේ මහා බෝධිසත්වයන් වහන්සේ සමට පින්වීමක් කළා. සත්පුරුෂයනි දන් දෙන්න බය වෙන්න එපා, පින්කම් කරන්න බය වෙන්න එපා, ජීවිතය ගැන නොමලා මං ගින්නට පැන්නා, මා හැදුණා වූ ධර්මයේ මට පිළිතරලා නෙළුම් මලක් පහළ වුණා මට වැඩෙන්න, මේ නෙළුම් මල උඩ වැඩෙඳගෙන මම දානේ දීමේ යම් පිනක් අත් කරගත්තා නම් දෙවියන් සෑත සමත් ලෝකයාට මේ පිනක් වේවා. මේ ගිනිඅඟුරුවල මැද්දේ හිටගෙන මේ දානේ පූජා කළ පින දෙවියන් සෑත ලෝකයාගේ කෙලෙස් ගිනි නිවා අමා මහ නිවන් සුව බෙදා දෙනු පිණිස ලෝතුරා බුදුවාව ලැබේවා කියලා උන්වහන්සේ පතමින් දෙවියන් සෑත ලෝකයාට පින් දීලා ගොඩ වුණා. මේ පුදුමාචාර්ය බෝධිසත්ව ජීවිතය මිනිවාගේ අනේක ජාති සත සහස්‍රයන් නිදී මායන් පළවාරිනි ගිනි නිවමින් යසවසමින් පොළව කම්පා කරමින් උදාර අදිෂ්ඨානෙන් දාන සීල නෛෂ්ක්‍රම්‍යාදි පාරමී පුරන්නට පුළුවන් වුණේ සම්පත් කන්දන ලක්ෂණ සද්ධාවේ මහිමය. ඕකප්පන ලක්ෂණ සද්ධා කියන්නේ මඩවගොඩක ඉන්නක් හිටේවා නම් ඇද රැටෙනවා, දහවියාගොඩක ඉන්නක් හිටේවා නම් ඇද රැටෙනවා, එහෙම නැතුව අතරේනක් දිගයට නා කඳක් ඇසල කඳක් යනින් අර ඇති ජල කඳක් අතරේනක්ම පොළවේ හිටවලා අතරේනක් පොළවෙන් උඩට දෙනවා. මේකට කියන ඉන්ද්‍රජීලයේ නගරද්වාරවල නගරද්වාරයේ සමිකරන්නේ මේ වගේ ඉන්ද්‍රජීලවල සියුදිකින් අමාගෙනෙන සැඳ මාරුටේකින් සුලකකින් වත් ඉන්ද්‍රජීලයේ සොලවන්නට බෑ. ඒ වගේම බුද්ධ ධම්ම සංඝ තුනුරුවන්ගේ ගුණේ කෙරෙහි පඥතම පිහිටවාගත නොසලෙන සද්ධාවද කියනවා ඕකප්පන ලක්ෂණ සද්ධා. මෙන්න ඕකප්පන ලක්ෂණ සද්ධාවයි මෙතන ගැලෙන්නේ. ආගම සද්ධාව කියන්නේ නියත විවරණ ලබාගත් බෝධිසත්වයන් වහන්සේලාට කාමයේ වස්තු ප්‍රදේශයක් නැතුව බාහ්‍යත් පාසා සද්ධාව පිහිටෙනවා දාන සීල නෛෂ්ක්‍රම්‍ය ආදී පාරමී පුරන්. මේ පිහිටෙන ආත්මභාවයෙන් බාහ්‍යයට පිහිටෙන සද්ධාවද කියනවා ආගම සද්ධාව. අධිගම සද්ධාව කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල ලාභී උත්තමයන්ට පිහිටෙන මාර්ගඵල ප්‍රතිලාභයෙන් ලැබෙන සද්ධාව. මේක මාර්ගයේ පුත්‍රයාටවත් සලවන්ට බෑ අධිගම සද්ධාව. මෙන්න මේ සද්ධා ඡය සද්ධාවේ ලක්ෂණ අවස්ථා 6 අතුනේ මෙතන ගැලිනවා ඕකප්පන ලක්ෂණ සද්ධාව. සිත සම්පහන්තනයේ ඉසුරුමත් බවක් දරන බුදුරජාණන් වහන්සේ අප්‍රමාද නමින් හඳුන්වලා තිබෙනවා. අප්‍රමාදයෙන් පිටතේ සම්පාදයට කියලා සුගතවාදී නමින් දේශනා කළ තින අප්‍රමාදයෙන් ඉලඟ සිටි දීයයි. මේ සති ඡායසිකය කුසල ධර්මණු කිහිප කරගැනීමේ ප්‍රධාන ධර්මයන් සති ඉන්ද්‍රිය නම් වෙනවා. සමාධි ඉන්ද්‍රිය නමින් හඳුන්වන්නේ ඒකාග්‍රතා ඡායසිකයයි. මේක සරුව චිත්ත සාධාන ඡායසික හතරය එකක් ඒකාග්‍රතාව. මෙතෙන්දී හඳුන්වන්නේ ඉසුරුමත් බවට සමිනියාව සද්දමේ සමාධිය හිම ඒකාග්‍රතාවයි. අනික්කේ පාර්ථයෙන් ඉසුරුමත් බව දරන්නේ මේ සමාධි ඉන්ද්‍රියයි. සම්මේන්ද්‍රිය නම් හඳුන්වන්නේ මෙතන මුලින් සඳහන් කරන ලද ශෝභන ඡායතික ප්‍රතිශාතයෙන් මුදුන් මරකට වූ ප්‍රඥා ඡායතිකයයි. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම පංචකය යම් යම් ප්‍රමාණයකද සත්ත්ව සංතානවල වැඩිලා කිදෙන්නේ ඒ ප්‍රමාණය මන ගන්නා වූ තීරණය කරන්නා වූ ඥානයේ කරේ බුදුරජාණන් වහන්සේගේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානයේ කියලා හඳුන්වන. ඊර්ව සංසාරයේ බෝධිනි නිවන්ස කතාගෙන ඥාන සීල භාවනාවේ කුසල කරගෙන ආයේ සිටින්. බුදුරජාණන් වහන්සේට මේ කුසල කළා වූ පුද්ගලයන් අරමුණු වෙන පුද්ගලයාට ඒ කියන්නේ සෑම දවසේම දිනචරියාවක් සරුවක් යන වහන්සේ පාත්වන ධාතු කොටස් පහකට බෙදාගෙන උදේ වගේ ඉර උදාවෙන් පටන් ඉර මුදුන් වීම දක්වාම කරන බුදුරජාණන් වහන්සේගේ කටයුතු කුලෙවත් කිච්ච ඉර මුදුන් වීමෙන් පටන් බැස යනතුරු සමස්වරයේ කරන යාපත් කටයුතු කච්චාපත් කිච්ච රාත්‍රිය 10 වෙනතුරු ඇන්දරාවේ හයේ සිට රාත්‍රියේ 10 වෙනතුරු ඌර යාමී කරන්නේ කුරුම යාම කිච්ච රාත්‍රියේ 10 වෙනිද එක දක්වා පැය 7ක් නිරුලේ කරන්නේ මධ්‍යම යාම කිච්ච රාත්‍රියේ 2 වෙනි දිනට ඉනෝදාගෙනතුරු කරන කටයුතු පංචම යාම කිච්ච මේවා අනදාම සූර්ය මණ්ඩලයාගේ දිනචරියා රජේ අඛණ්ඩව කරදෙන එින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විදේ පහන්දර විසුන් වහන්සේලා වැඩම පෙරේ ගන්ධ කුටිය දොර විවෘත කරන වැඩින්න විසුන් වහන්සේලා පැමිණියාම සුගතව වාදීන් ආවාද කරලා පින්ද පාත වැඩි එකලාවත් පින්ද පාත වැඩිනවා පිළිසු පිරවනාගෙන පින්ද පාත වැඩි එසේ පින්ද පාත වැඩන දන් වලදලා උත්සාහන මොදලා දේකලා පවත්ලා ගන්ධ කුටියට පැමිණ සමවත් වෙමින් ඉන්නවා විසුන් වහන්සේලා නෑ එකතු වෙන තුරු විසුන් වහන්සේලා පැමිණි විට සුගතව වාදීන් ආවාද කරලා භාවනා කමටහන් වඩන්න පිටත් කරනවා මෙන්න පොරේ වත්ත කිච්ච උනාසේ සමස්වරේ මහජනියා බලහන්ජන වේලාව දක්වාම සමාපත්තිය සෝයන රැදේ බලහන්ගේ පැමිණියාම ධම්සභා මණ්ඩපයට වැඩලා ඇන්දාන පහය පමණ වෙනතුරු මහජනියාට ධර්ම දේශනා කරමින් කාලය ගෙවලා බණ පිළිසු නැගියාට පසු උපස්ථායන් වහන්සේලා පිළිගන්වන උමුතන් සිසිල් පැන්වලින් ගත සනසලා සමාපත්තිය සමාදි විචුන් වහන්සේලා රුක්ෂවන් වලින් කුටි ගෙවල් වලින් සමතහන් වදින ආපසුව ගන්ධ කොටියට නැතුරු ධම් සභා මණ්ඩපයට නැතුරු සමාපත්තිය සෝයන වැඩේ මෙන්න පච්චම පච්චාදත් කිච්ච ඊළඟට විචුන් වහන්සේලා පැමිණියාම සමාපත්තිය නැගිටලා රාත්‍රී 10 වෙනකොට විචුන් වහන්සේලා වෙනුවෙන් කාලය ජීවනවා ධර්ම දේශනා කරනවා භාවනා කමටහන් පිරිසුදු කර දෙනවා එවගේම ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා ශික්ෂාපද පනවන්තාසිනන් ශික්ෂාපද පනවනවා මේ විදිය කටයුතු සඳහා රාත්‍රී 10 දක්වා ජීවනවා ඉන්න පුරිම යාම කිච්ච විචුනාන්තේලා කුටි තෙනසුන් අතර රැඳියාට පස්සේ රාත්‍රී මධ්‍යම යාමේ දෙවියෝ බ්‍රහ්මයෝ නාගසුපර්ණාදී උබනාන්දෙන් එවැනිම රාත්‍රී සිංහල පැන් පැ 10ක් පොළොස් පැන් පැ 4ක් ගත කරනවා දෙක දක්වා මේ මධ්‍යම යාම කිච්ච ඊළඟට මෙතෙක් වේලා දවසේ නැදීම වාඩි වීමේදීවෙන් ගත කළ බැවින් රාත්‍රියේ 2:00 සිට 3:20 දක්වා සරුවක් යන වාසේ සක්මන් භාවනාව යෙදේ. 3:20 සිට 4:40 දක්වා පැයකට විනාඩි 20 දකුණු ඇලෙන් සිංහ තෙයියාවෙන් සැතපේ වදාර. සතෝ සම්පජාන කාර්ය මුත්තාන සංඥා මෙනෙහි කරලා නාසේ සමාපත්තික සමාදුලා සමානව සැතපේ වදාර. මෙච්චර ගන්න ගිහින් ඊළඟ 4:40 සිට ඉරෝදාවනතුරු වික්ෂුන් වහන්සේලා උපදේශ ලබා ගන්නට ආවාද ලබා ගන්නට නිරතුරු 12 ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියේ සමාදි. ඊළඟට බුදු වහන්සේලා බලන සුගන්ත ගන්ධ කුටියේ සිට දසදහසක් වල යා කෙළවර දක්වාම බුදු වහන්සේ හිටු. මේ බුදු වහන්සේ හිටුවලා එදවස් මඟඵල නිවන් සුව ලබන්න වුණා බණ ඇසී යුක්තන් මේ බුදු වහන්සේට දඩින්න සලසගත්. ඒ දවසේ මාර්ගඵල නිවන් ලබන්න සුදුසම් බුදු වැඩෙන නරියකද අනෙක් කොච්චරවත් ජනතාව පෙනෙන්නේ නැහැ. ඒ දවසේ මාර්ගඵල නිවන් ලබන්න සුදුසම් නරිය පෙනෙනවා. ඒ වගේම අනතම් දෙසු දෙසියෙතු කුජලයන් කිත්මියෙතු කුජලයන් වාසකේ බුදු ආශ්‍රිතය. සංඝාය 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණාවද සමයේදී බුදු ඇසින්ව බලා වදාරලා ඥාත සම්ප්‍රාප්ත කරගන්නා රාත්‍රී කාලයේ ධර්ම දේශනා කළ යුතුයි. ඉන්න මේ නෝ දේ පාන්දරම අර බුදුරජාණන් විජිතවිමින් කරන්නේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය සහ ආශ්‍යානුසේ ඥානය දෙකේම. ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය ආශ්‍යානුසේ ඥාන දෙකට කියන්නේ බුදුරජාණන් කියලා. බුදුරජාණන් කියන්නේ ආගෝධ කළ යුතු පුද්ගලයන් තෝරා ගන්න ඥානය. ආගෝධ කළ යුතු පුද්ගලයන් තෝරා ගන්න ඥානය තමයි බුදුරජාණන් කියලා කියන්නේ. මේ වගේ ප්‍රඥා චක්සු පහක් තියෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේට. මේ බුදුරජාණන් ඥාන දෙකක් ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය ආශ්‍යානුසේ ඥානය. ඒ විකක් තමයි දැන් මේ කියාගෙන යන්නේ. එතකොට ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය පංචකය ඒ සත්‍ය සංකාන තුළ කොච්චර දුරට වැඩි තියෙනවද කියලා වෙන කිසියම් ඥානියෙන් තෝරා ගන්න බෑ. ශාණි පුත්‍ර නාරාතන් වහන්සේවත් තෝරා ගන්න බෑ. මේ පුද්ගලයන්ගේ කොච්චර දුරට මේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩි තියෙනවද කියලා. කදාසක් සරියුත් මහරහතන් වහන්සේ කෝල නමක් එක්කාස කරගෙන වැඩියා බුදුරජාණන් වහන්සේ මුණ ගැහැ. ආරාධනා කළා ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යය මාස හතරක් අසුභ කර්මස්ථානෙ වැදගත් කිසිම අධිගමයක් නැහැ. භාග්‍යවතුන් වහන්සේගෙන් සුදුසු කමඨාණක් ලැබේවා කියලා බාර දුන්නා. භාග්‍යවතුන් වහන්සේ ආදාන සාරිපුත්‍රයන් හන්ද යාවලට එන්න. එතකොට මෙන්නම රහත් වෙලා එක්කරගෙන යන්න පුළුවන්. මේ වගේ උදේ වගේ මේ කතාව උදේ වගේ බින්ද පාදලනියා බින්ද පාදෙන් හැරී ඇවිල්ලා මේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේට මම දුන්න නිලුම්මල මේ කුටියේ පිටපැත්තේ වැලි ගොඩක් උඩ ධ්‍යාන බලානින්දයි කියලා අවසර දුන්නා. ඒ වගේම බලාගෙන හිටියා මේ ස්වාමීන් වහන්සේ ඊට වෙලාවකින් ලෝහිත කසින සමාපත්තිල. කසින භාවනාවක් වුණා නෙළුම්මල. නෙළුම්මලේ රතුපාට අරමුණු කරගෙන ලෝහිත කසින භාවනාවෙන් ධ්‍යාන ලැබුවා. ඒ ධ්‍යානෙන් විදර්ශනාවට ඇරුණා. විදර්ශනාවට ඇරෙන වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ බුදු රත්නාලාවක් දීතුලක් ධාතාවකින් ධර්ම දේශනාවක් දෙකලා. සතර පද ධාතාව අවසන් වෙනකොටම සතර මඟ ඵල පිළිවෙලින් අරියහතේ දෙපත් වීමදා. උන්වහන්සේ රහත් වෙලා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ආවරහත් ගුණේ මෙන්න සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ දේවිලාම වැඩියා. අවසර දුන්නා සාරිපුත්‍රේ මෙන්න ආරමාත්‍යක් වීර්ය නොක වීර්ය කළ විශේෂ අධිගමයන් නොලගුණ මේ නම එක වරුවකදී අරිහත් දෙවියන්පත් වුණා දැන් බාර ගන්න. මේ මොන ආචාර්යයක්ද? මේ තමයි ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානයේ ආචාර්ය. මේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ එළ ආත්ම 500ක් සංකාරුවේ. සංකාරුවේ සංකඩනේ උණුකඩන වෙලාවේ නිලුම්මලක ආකාරයෙන් නිකිනි ගල්වන්නේ. මේ නිලුම්මලක ආකාරයෙන් විතර දැකලා දැකලා දැකලා එක අරමුණේලා භාවනාවක් වශයෙන් කුරුදු වෙලා තිබුණ. ඒකුන් වහන්සේ පමණයි දන්නේ ඒ අරමුණු කරගෙන භාවනා කමටහන් දුන්න නිලුම්මලකින් ඒකෙන් එකම ඉරියව්වකදී සියලු කෙලෙස් නැසා ධ්‍යානයට පත් වෙන සමර්ථු. මෙන්න ඉන්ද්‍රිය පරෝපරියත් ඥානෙ ආනුභාවය. ඊළඟින් එක්තරා කුල පුත්‍රයෙක් සරත් නුවර සිල්වත් භික්ෂුන් වහන්සේ නමක් දැකලා පැහැදිලා කියනවා ඔහු ආස්වාමී මටත් පින්කමක් කියලා දෙන්න. උන්වහන්සේ අදාලා දන් දීම ටික ටික පුරුදු කරා. ආදාතින් කියව මට දැන් දන් දෙන්න පුළුවන් ඊට වඩා පින්කමක් දැන්. ඉන්නම් තිතරමේ සමාදම් දෙන්න. ආදාතින් කියව මං දැන් තිතරමේ අසමාදම්ව රකින්නවා මේක කරා කොහොමද එහෙදි? ඊට වඩා කායකක් කියන්නේ. ඉන්නම් පංචශීලයේ සමාදම් දෙන්න. ආදාතින් කියව මං පංචශීලයේ හොඳට රකින්නවා මේකත් වඩා හොඳ පිනක් කියලා දෙන්න. ඉන්නම් කොහේ අටශීල සමාදම් දෙන්න. අටශීල සමාදම් වෙලා මෙයා කිව්වා මට දැන් අටශීල කොහොම හොඳ රකින්න පුළුවන්? තා මේක වඩා හොඳ දෙයක් කියලා දෙන්න. එනම් ඝාත දසශීලයේ සමාදම්. එක දාසකින් කියවා මට දැන් ඝාත දසශීලයේ බොහෝම හොඳට ආරක්ෂා කරන්න පුළුවන්. මේක වඩා හොඳ පිළිවෙතක් මට තව කියලා දෙන්න. එනම් මානෙන්ද? මානෝනා. මාන්නයි ආචාර්යයන් වහන්සේ ළඟට යන්නේ හැම වෙලාවෙම කියන්නේ අභිධර්මයි. උපාධ්‍යයන් වහන්සේ ළඟට යන්නේ හැම වෙලාවෙම කියන්නේ කිනිය කරු. මේ ඔක්කොම ගැඹුරුයි. අභිධර්මයේ ගැඹුරුයි. මතක තියාගන්න බෑ. කිනිය කරුණු අප්‍රමාණයි. මේක කතා මේක අකතා මේක කලේතේ මේක නොකලේතේ කියන කෝටි ගණන් ශික්ෂාපත් මේ නමක විසුන් වහන්සේ බය වුණා. බයලට අනේ මං ගිහි කාලේ නම් හොඳට තින්කලා. දැන් නම් මට මේක මහ බරපතලයි. මේ සිවුරක් කෙනෙක් පුළුවන් මේක මට තියාගන්න බැරි. ඒ නිසා මං ගිහි වෙන්න ඕනි කියලා ආචාර්යයන් වහන්සේ කිව්වා. ආචාර්යයන් වහන්සේ භාවනාවක් දීලා තුනේ කාරියේ නැහැ. ජීජේ දැන් දේතුලා. පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට එක්කාසු කරගෙන ගියා. කියයි කියන්නේ ස්වාමීන් වහන්සේ මගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් ඕබ සද්ධාවෙන් මහණෝන දැන් ගෙදර යන්න ඕනේ කියලා. මොකද මම අනේ ස්වාමීන් වහන්සේ මම බොහොම සද්ධාවෙන් මහණෝනේ. නමුත් මේ කෝට ගණන් ශික්ෂාපද මට මතක තියාගන්න බෑ ඒක නිසා මම බයයි. හොඳයි මේ කෝට ගණන් තියෙන ශික්ෂාපද එකක් දැක්කොත් ඔක්කොම රැක්ෙනවා. එකක් නොදැක්කොත් තමයි ඔක්කොම කැඩෙන්නේ. පුළුවන් දෙකක් අඩගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ එකක් මට පුළුවන්. එමනම් යොක්කම රැකෙන්නේ තමන්ගේ හිත ආරක්ෂා කර ගැනීමෙන් දරුව තමන්ගේ හිත ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් ඇති නොවන ඇතේද සිහියෙන් ආරක්ෂා කර ගන්න. මෙන්න මේකට කමඨාන චිත්තානුකසනාව දුන්න. උනාත බොම සතුටින් බාරගෙන භාවනා කළා. ධාම සුවතේ නෝ දවසකින් සියලු කෙලෙස් නැසා අමා මහ නිවනට පත්ුණා රහත් වුණා. ඒ කවර ආචාර්යයක්ද? අර උපාධ්‍යායන් වහන්සේටවත් ආචාර්යයන් වහන්සේටවත් සලාගන්න දැනි රැකීමක් මේ සරුවක්යන් වහන්සේ දැකගත්තා. මේ භික්ෂුන් වහන්සේගේ සිත බොහොම දියුණු හිදා මේ භික්ෂුන් වහන්සේගේ ඉන්ද්‍රිය ධර්මයන් මෙන්න මෙච්චර දුරට දියුණු වෙලා තියෙනවා කියලා මේ ශ්‍රද්ධාගිරිය කට සමාධි ප්‍රාප්තියා ඉන්ද්‍රිය ධර්මයන්ගේ දියුණු තත්ත්වය සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි දැකගත්තා. එනිසාලිච කමඨාන ලැබුණා. ඒ කමඨාන ඔස්සේ විසුණු ආදිත සමාධි වුණා. විපස්සනා ඥාන ලැබුණා. ධාම සෝතේ සතර මඟ ඵල පිළිවෙලින් අරිහත්ත්වය ආබෝධ වුණා. එන්නේ මේ වාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේනියේ කුජලයන්ගේ ඒ කියන්නේ මගඵල නිවන් ලබන්නේ සුදුසු කුජලයන්ගේ ශ්‍රද්ධාව කොච්චරද වැඩිලා තියෙන්නේ? වීර්ය කොච්චරද දියුණු වෙලා තියෙන්නේ? සතිය සමාධියේ ප්‍රඥාව කොපමණ වැඩිලා තියෙනවද කියලා සුරාවතින් මනල බලන්නක් මේ නාමයේ මනල බලනවා. මේ දනත්තාගේ ඉන්ද්‍රිය වැල්ල තියෙන සෝවාන් වෙන්න පමණයි. මේ දනත්තා සතරදාගාමීන්ද පුළුවන්, මේ දනත්තා නාගාමීන්ද පුළුවන්, ආදෙන්න පුළුවන්, ත්‍රිවිද්‍යා ලැබෙනවා, සත්‍ය විඥාන ලැබෙනවා, සිව්පිලිසිඥා ලැබෙනවා. මේ ආදී වශයෙන් ඒ කුංජල සන්තාන තුල ශ්‍රද්ධාදී පංචේන්ද්‍රිය ධර්මයන්ගේ උස්පාත් බව තේරුම් ගන්නා වූ ඥානයටයි මෙතන කියන්නේ ඉන්ද්‍රිය පරෝපරියස්සේ ඥාන. පරාණිච අපරාණිච පරාපරාණි. ඒ කියන්නේ උස් බව පහත් බව. පරාපරාණං භාවෝ පරාපරියං. පරාපරියමේව පරෝපරියස්සං. ඉන්ද්‍රියාණං පරෝපරියස්සං ඉන්ද්‍රිය පරෝපරියස්සං. මේ විදිහට මේක සමාස විග්‍රහ වශයෙන් බෙදලා තියෙනවා. උස්පහත් බව කාගේද? ඉන්ද්‍රියන්ගේ. ඉන්ද්‍රියන්ගේ උස්පහත් බව දැනගන්නවෝ, දැනගන්නවෝ, ආගෝධ කරගන්නවෝ ප්‍රඥාව ඉන්ද්‍රිය පරෝපරියස්. සම්මේන. ඒකට මෙතන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ යුගල ධර්ම පහක් ඉදිරිපත් කළා. අපරජත්තේ මහරජත්තේ දිට්ඨින්ද්‍රයේ මුදින්ද්‍රයේ ස්වාකාරයේ ද්වාකාරයේ සීලාපේ දිනාපයේ අපේ කච්චේ පරලෝක වාග්ය බය දස්සාවිනේ දස්සාවිනෝ අපේ කච්චේ නේ පරලෝක වාග්ය බය දස්සාවිනෝ කියලා යුගල යුගල වශයෙන් කොටස් පහක් දැක්වුවා. ප්‍රදේන වශයෙන් 50ක් වෙනවා. ප්‍රදේන වශයෙන් මෙතන 50ක් වෙනවා. සද්දෝ පුද්ගලෝ අපරජත්තෝ අසද්දෝ පුද්ගලෝ මහරජත්තෝ මහරජ්ජීරියෝ පුද්ගලෝ අපරජක්කෝ උසීතෝ පුද්ගලෝ මහරජක්කෝ උපාක්කිත සතියේ පුද්ගලෝ අපරජක්කෝ මුට්ටා සතියේ පුද්ගලෝ අපරජක් මහරජක්කෝ සමාහිතෝ පුද්ගලෝ අපරජක්කෝ අසමාහිතෝ පුද්ගලෝ මහරජක්කෝ දුප්පඤ්ඤෝ පඤ්ඤමා පුද්ගලෝ අපරජක්කෝ දුප්පඤ්ඤෝ පුද්ගලෝ මහරජක්කෝ නුනාදී බෙද බෙදා බලන හැටි සද්ධා ඉන්ද්‍රිය උත්සන්න පුජ්‍යලයා අපරජත්තයි. ඒ කියන්නේ චිත්ත සන්දානේ කෙලෙස් රජස් අඩේ. මෙතන රජස් කියලා කියන්නේ කෙලෙස් වල නම. අක්ක කියන්නේ චිත්ත සන්දානේ මනින්ද්‍රිය. මනින්ද්‍රියේ කෙලෙස් රජස් අඩු පුජ්‍යලයා සද්ධාවන්ත. කෙලෙස් තමයි රජස් වැඩි පුජ්‍යලයා අසද්ධාවන්තේ සද්ධාව අඩු පුජ්‍යලි. පීරිවන්තයාගේ කෙලෙස් රජස් අඩේ. කුසීත කුංජලයාගේ කෙලෙස් රජස් වැඩි. එළමෙති සිහියේදී කුංජලයාගේ කෙලෙස් රජස් අඩුයි. එළමෙති වී නැති මුනු සිහිමුලා කුංජලයා කෙලෙස් රජස් වැඩි. සමාහිත කුංජලයාගේ කෙලෙස් රජස් අඩුයි. අසමාහිත කුංජලයාගේ කෙලෙස් රජස් වැඩි. ඥානවන්ත කුංජලයාගේ කෙලෙස් රජස් අඩුයි. දුෂ්ප්‍රාප්ත කුංජලයාගේ කෙලෙස් රජස් වැඩි. මෙන්න උන්වහන්සේ බෙදලා බලන හැටි චිත්ත සංතානයේ මීමේ කෙලෙස් බලපාන්නේ මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රියන් අඩු නිසායි. මේ මීකලේ තුනී වෙලා තිබෙන්නේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයන් වැඩි නිසායි කියලා. මේ ශ්‍රද්ධාගේ පංචේන්ද්‍රිය ධර්මයන් නාන්නේ අල්ප රජස්ක මහ රජස්ක යුගලේ යනවා බෙදලා බලන්න. චිත්තේන්ද්‍රිය මුදින්ද්‍රිය කියන එකත් මෙහෙමයි. ශ්‍රද්ධාවන්තයා තීක්ෂණ ඉන්ද්‍රිය ඇතිගෙන අශ්‍රද්ධාවන්තයා මුරුදු ඉන්ද්‍රිය ඇතිගෙන වීර්යවන්තයා තීක්ෂණ ඉන්ද්‍රිය ඇතිගෙන කුසීතයා මුරුදු ඉන්ද්‍රිය ඇතිගෙන එවැගේම එළඹ සිටි සිහිය ඇති සත්පුරුෂයා තීක්ෂණ ඉන්ද්‍රිය ඇතිගෙන සීමුලා උපුජ්ජලයා මුරුදු ඉන්ද්‍රිය ඇතිගෙන එවැගේම සමාහිත පුජ්ජලයා තීක්ෂණ ඉන්ද්‍රිය ඇතිගෙන අසමාහිත පුජ්ජලයා මුරුදු ඉන්ද්‍රිය ඇතිගෙන ඥානවන්තයා තීක්ෂණ ඉන්ද්‍රිය ඇතිගෙන දුෂ්ප්‍රඥයා මුරුදු ඉන්ද්‍රිය ඇතිගෙන නොදියුණු ඉන්ද්‍රිය ඇතිගෙන ඊදිනෙ තිත්ින්ද්‍රිය මුදින්ද්‍රිය යුගලේ වාසයෙන් පුජ්ජලයන් කොටස් 10ක් මේ භාග්‍යතුන් වහන්සේ දැක ගන්නවා මැනගා. ස්වාකාරයේ ද්වාකාරයේ ස්වාකාර කියන්නේ යහපත්ය තුන් ඇති අය. ද්වාකාර කියන්නේ අයහපත්ය තුන් ඇති අය. ශ්‍රද්ධාවන්තයා යහපත්ය තුන් ඇති කෙනෙක්. අශ්‍රද්ධාවන්තයා අයහපත්ය තුන් ඇති කෙනෙක්. මෙලාගේ වීරිය, ස්මෘතිය, සමාධිය, ප්‍රඥා ඇති අය යහපත්ය තුන් ඇති අය. සයින්තර පුජ්‍යලයා අයහපත්ය තුන් ඇති අය. මේ විදිහට ස්වාකාර ද්වාකාර වශයෙන් පුජ්‍යලයන් කොටස 10ක තුන් වහන්සේ බෙදාගත්තා. ඊළඟට සුඤ්ඤාපය දුඤ්ඤාපය සුවසේ ආබෝධ කළ හැකි පුජ්‍යලයා සුවසේ ආබෝධ කළ නැහැ පුජ්‍යලයා කියලා කොටස් 10ක තුන් වහන්සේ බෙදාගත්. ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඇති පුජ්‍යලයා සුවසේ ආබෝධ කළ හැකි පුජ්‍යලයා ශ්‍රද්ධා ඉන්ද්‍රිය නැති පුජ්‍යලයා සුවසේ ආබෝධ නොකළ හැකි පුජ්‍යලයා එවැගේම වීරිය ස්මෘතිය සමාධිය ප්‍රඥාව ඇති පුජ්‍යලයා සුවසේ ආබෝධ කළ හැකි පුජ්‍යලයා දේවාඩු පුජ්‍යලයා සුවසේ ආබෝධ නොකළ හැකි පුජ්‍යලයා ඊළඟට සුවසේ ආබෝධ කළ හැකි නොකළ හැකි පුජ්‍යල වාසෙන් 10 දෙනෙක් තෝරගත්තා. අපේ කච්චේ පරලෝක මැදබය දස්සාවිනෝ අපේ කච්චේ පරලෝක මැදබය දස්සාවිනෝ කියන එක තාත්වික. එතන පරලෝක කියන්නේ කුමක්ද? වජ්‍ය කියන්නේ කුමක්ද? පය දස්සාව කියන්නේ කුමක්ද කියන එක මේ දේශනාවේ සඳහන් කළා කියලා. ලෝකෝති කන්ද ලෝකෝ ධාතු ලෝකෝ ආයතන ලෝකෝ විපත්ති භව ලෝකෝ විපත්ති සම්භව ලෝකෝ සම්පත්ති භව ලෝකෝ සම්පත්ති සම්භව ලෝකෝ කියලා මේ ලෝකේ උන්වහන්සේ බෙදලා දීලා තියෙනවා. ස්කන්ධ ලෝකය, ධාතු ලෝකය, ආයතන ලෝකය කියලා තුනයි. විපත්ති භව ලෝකය, විපත්ති සම්භව ලෝකය කියලා අකුසල විපාක දුක් විඳින ස්ථාන හා අකුසල කර්ම දෙකකට බෙදුවා. සම්පත්ති භව ලෝක, සම්පත්ති සම්භව ලෝකෝ කියලා කුසල විපාක විඳින සුගති ලෝකේ සහ කුසල කර්ම ලෝක නම් මෙතන පහදා දුන්නා. ලෝකේ කියන්නේ මෙතන සංස්කාර ලෝකය මෙතන ගැන නෑ නේද? ලෝක කියන වචනේ හැදලා කියන්නේ නිරෝධයෙන්නේ කියන ධාතුවෙන් පරල උන්මුඛින ප්‍රත්‍යක් නැතිලා අනතා ජුන්නුනම් කියන සූත්‍රයේ මෙතන උන්මු ප්‍රත්‍යයට අකතේන ආදේශ වෙනවා. ලෝකයේ ධාතුවේ උයන්නට උරුදි වෙනවා හොයන්න. සංදිවිදීන් ලෝක කියලා පද හැදේ. ලෝක කියන්නේ තේරුම හේතු ප්‍රත්‍යයෙන් හැදෙනවා හැදෙනවා කියනවා. හැදෙනවා කියනවා කියන එකයි ලෝකේ කියන්නේ. ස්කන්ධ කැඩෙන බිඳෙන දේවල්, ධාතු කැඩෙන බිඳෙන දේවල්, ආයතන කැඩෙන බිඳෙන දේවල්, සුගතිය, දුගතිය, කුසල් අකුසල් ඔක්කොම කැඩෙන බිඳෙන දේවල්. ඒ නිසා ඒවට කියනවා ලෝකේ ලෝකේ කියලා. හේකෝ ලෝකෝ සබ්බේ සත්තාහාරණ්ඩි ටික. සීලම සත්‍යව ආහාරය යැපෙනවා කියලා එක ලෝකයක් කියනවා. මේ ලෝක නාමං ච රූපංච නාම රූප කියා ලෝක දෙකක් දෙනවා. කයෝ ලෝක කිස්සෝ වේදනා. වේදනා තුන නම් ලෝක තුනක් දෙනවා. චත්තාරෝ ලෝක චත්තාරෝ ආහාර. සතර ආහාර නම් ලෝක හතරක් දෙනවා. පංච ලෝක පංච උපාදාන ස්කන්ධ. පංච උපාදාන ස්කන්ධේ නම් ලෝක පහක් දෙනවා. මේ ලෝක ඇසේ අධ්‍යාත්මිකානි ආයතනානි. ආධ්‍යාත්ම සායතන හය නම් ලෝක හයක් දෙනවා. සත්ත ලෝක සත්ත විඥානක් තියෙනවා. සත්ත විඥානක් තියෙනම් මූල ලෝක හතක් තියෙනවා. අට ලෝක අට ලෝක ධම්මා. අට ලෝක ධාම නම් මූල ලෝක අටක් තියෙනවා. නව ලෝක නව සත්තාවාද. නව සත්තාවාද නම් මූල ලෝක නවයක් තියෙනවා. දස ලෝක දස ආයතනනි. දස ආයතන නම් මූල ලෝක 10ක් තියෙනවා. ද්වාදස ලෝක ද්වාදස ආයතනනි. දොළොස් ආයතන නම් මූල ලෝක 12ක් තියෙනවා. අටාරස ලෝක අටාරස ධාතියෝ. අටලොස් ධාත නම් වූ ලෝක 18ක් තියෙනවා. මේ කොම ලුජ්ජන පළුජ්ජන අර්ථයෙන් ලෝක නම් වෙනවා. මේ කියවුණු දහම් පද අතරට ලෝකයට ඇතුල් නොවන දෙයක් නැහැ. මේ සියල්ලම සංස්කාර ලෝකයට ඇතුළත්. මේ සංස්කාර ලෝකය ස්කන්ධ ලෝක, ආයතන ලෝක, ධාත ලෝක නමින් මෙතන හඳුන්වනවා. අපි සංස්කාර වශයෙන් කුසල අකුසල කර්මයන්ගේ විපාක වෙන ස්ථානක් මෙතන ගැනීම. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක, සංඥා ලෝක, අසංඥා ලෝක, නීව සංඥා, නා සංඥා ලෝක, හේතුකාර ලෝක, චතුකාර ලෝක, පංචෝකාර ලෝක, සංඥා ලෝක, අසංඥා ලෝක, නීව සංඥා, නා සංඥා ලෝක කොහොම මෙතන තියෙන්නේ? මේක තමයි ලෝකේ. හැදෙන හේතු ප්‍රත්‍යයන්ගේ සකස් වෙනවා, හැදෙනවා, කැඩෙනවා කියන එක. ඊළඟට වජ්ජ නමින් උන්වහන්සේ පහදා දුන්නා වජ්ජන්ත සම්බේ කිනේසා වජ්ජා, සම්බේ දුච්චරිතා වජ්ජා, සම්බේ අபிසංඛාරා වජ්ජා, සම්බේ භාගාමී කම්මා වජ්ජා. මෙන්න වජ්ජ කියලා සඳහන් කළ කොටස් හතර. සම්බේ කිනේසා වජ්ජා. දස කිනේස කියලා කියනවා කොටස් 10ක්. දත කෙලස් වස්තු. මේ දත කෙලස් වස්තු බෙදි බෙදි යනවා 1500ක් ප්‍රභේද ගතේ. 1500ක් ප්‍රභේද ගත වූ සියලුම කෙලස් වලට කියනවා වග්ගය කියලා. මරද. සම්බේ දුච්චරිතා වග්ගා. ආය දුච්චරිත වාග් දුච්චරිත මනෝ දුච්චරිත වාසයෙන් තියෙන සියලුම දුච්චරිතයන් මෙතන වර්ධය හැටියට පාදා තියෙනවා. සම්බේ අபிසංඛාරා වග්ගා. සංසාර ගමන ඇති කරන 29ක් වූ චේතනා පුඤ්ඤාදු සංස්කාර, අපුඤ්ඤාදු සංස්කාර, ආනිඤ්ඤාදු සංස්කාර කියන කුසල අකුසල චේතනා 29ම වරද හැදේට පාදා දක්වලා තිබෙන. සම්බේ භවගාමී කම්මා වජ්ජා. නාත නාත භවනි උත්පත්ති ගෙන දෙන, සැප දුක් ගෙන දෙන කුසල අකුසල කර්ම සියල්ලම වරද හැදේට පාදා දක්වලා තිබෙන. මෙන්න මේ තේන ලෝක ජනක් වරද ගැන තිබ්බා පාපඤ්ඤා පච්චපාටිතා හොති. ඉමත් මිස ලෝකේ ඉමත් මිස වාග්යේ තිබ්බා පාසඤ්ඤා පච්චපාටිතා හොති. මේ ලෝකේ ගැන මේ වරද වර ගැන යම් කෙනෙකුගේ හිතේ දැඩි ලෙස බයක් ඥාන සම්ප්‍රයුක්ත බයක් තියනවා. සියදා යුක්තිදාජකේ වදක අඩුවක් අමෝරාගත්ත වදකේ පසුපස එන වෙලාව යම් බයක් නේන. ඒ වගේ මේ සංසාරය ගැන, ලෝකය ගැන, වරද වර ගැන, පාපයන් ගැන බයක් ඇති අය වෙන්නම් අන්නේ ඇති කියලා පරලෝක රාජ්‍ය බය දස්සාවිනෝ කියලා. ඒ වගේම ඒ පිළිබඳව ලෝකය ගැනවත්, සංසාරය ගැනවත්, කෙලෙස් ගැනවත්, අකුසල ගැනවත් කිසිම බයක් නැත්නම් යම් කෙනෙකුගේ සැටගැන්මක් නැත්නම් ඒක නැත්නම් කියනවා නේ පරලෝක රාජ්‍ය බය දස්සාවිනෝ. පරලෝකය ගැන වරද ගැන බයක් නැති ගැනීමක් නැහැ. ඒ ඇයි කියන්නේ අභාග්‍ය පුජ්‍යලෝ කියලා. පරලෝකය ගැන, පාපයන් ගැන, වරද ගැන බයක් නැතුළු පුජ්‍යලයාට කියන්නේ භව්‍ය පුජ්‍යලයෝ කියලා. ඒ භව්‍ය පුජ්‍යලයාට තමයි ඥාන ලැබෙන්නේ, අභිඥාන ලැබෙන්නේ, මාර්ගඵල ලැබෙන්නේ, නිවන් අවබෝධ වන්නේ. අභව්‍ය පුජ්‍යලයන්ට ඥාන විදර්ශනා මාර්ගඵල කිසිවක්ම ලබන්නට බෑ. සුගතියකටවත් යාගන්න බැරි වෙනවා. ඉන්න මේ විදිහට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්‍ය පොන්තුල කොට්ටාසං 50ක් මෙතන බෙදලා බැලුවා. ඉතිමාය පඤ්ඤාසය ආකාරයේ පංචින්ද්‍රයානි ඥානාසේ අඤ්ඤාපි පටිච්චති. ඉදන් තථාගතස්ස ඉන්ද්‍රිය කරෝ පරියද්දේ ඥාන. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සමපනත් ආකාරයෙන් ශ්‍රද්ධා අධිරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව විවිධ ආකාරයෙන් දෙති බෙදා දක්නා ඥානෙ සමන්වාගත වෙනවා. මේකට කියනවා ඉන්ද්‍රිය කරෝ පරියද්දේ ඥානය කියලා. මෙන්න ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානයේ පිළිබඳව පරිසම්විදා මාර්ගපාණියේන සූත්‍ර පාඨයන් අනුව කෙටි හැඳින්වීම. මේ සම්බන්ධව දහම් කරුණු රාශියක් වෙන අපට පැහැදිලි කරගන්න. ඒ දහම් කරුණු රාශිය පැය ගණනාවක් නමුත් විග්‍රහ කරන්න අවශ්‍ය වෙනවා. නමුත් දැන් කාල වේලාව අයයි හිතාගෙන ඉකේ පැය සම්පූර්ණයි. මේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානයෙන් ආධ්‍යානතයේ ඥානයෙන් සමන්වාගත දැනී සරුවඥන් වහන්සේ බුදුවැසින් රෝබලාව දාරලා දෙවියන්ට ලෝකයාට අමාගාම් ඇති වස්සවලා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් මාර්ග ඵල පිළිවෙලින් අමාමා නිවන අවබෝධ කරවාගෙන මේ විදිහ ලෝකයට වැඩ තනතුවා වූ සූවිසි අසංචක් ජනතාව නිවන් පොර කමුණුවා වදාලා වූ සුදු බුදු රැසියේ දෙන සිටි දළදා ස්පර්ශ කරමින් සුවාසෝ දහසක් ධර්මස්කන්ධයේ දේශනා කළා වූ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානෙන් ආසත් තථාගාන ඥානෙන් සමන්වාගත වූ දේවාති දේවෝ චක්‍රාති චක්‍රවෝ බ්‍රහ්මාති බ්‍රහ්මවෝ මාර පරාජය කළාවෝ ත්‍රිලෝකයේ තිලකවෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කයින් වචනේ සිතිනුත් අපේ නමස්කාරය වේවා. ආගිවත් බුදුරජාණන් වහන්සේට අපේ ජීවිතයේද පූජා වේවා. උන්වහන්සේ දෙසූ අමා ධම් පදයක් පාසා අපට ධර්මඥානීය භාවනා ඥාන ලැබිලා අපි බලාපොරොත්තු වෙන ඥාන විදර්ශනා මාර්ගඵල පිළිවෙලින් සෝවාන් සතරදාගාමි අනාගාමි අරියක් මාර්ගඵල පිළිවෙලින් ජරාමර සාන්ත ප්‍රණීත පරම ගාම්භීර වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම දක්වා හේතු වාසනා වේවා කියලා අපි මෛත්‍රියෙන් පිළිපන් වේවා. ධර්මානුශාසනා පැවැත්වූ දේශකයාණන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. කිසිම කෙනෙක් හදා යන්න නැහැ. සීල දනගන්න කියලා.